දන්නේ නැහැ කොයි ආකාරයට දේකීය භාවය ඒගොල්ලෝ ආරක්ෂා කරන්න කියලා. මොකද ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව තියෙන්නේ ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් පිළිබඳව මතයක් තමයි. ඒ එක්කම ස්වයං තීරණ අයිතිය පිළිබඳව එය තහවුරු කිරීමේ වැඩපිළිවෙලකටත් ඔවුන් යන බව තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ. ඒ මොනවා කිව්වත් හොඳයි, අපි හිතමු දැන් මේ මෙතුමන්ලා ඒ අලුත් ආරම්භයක් දෙනවා කියලා ඒ රටට ඒවා සියල්ලක්ම අයින් කරලා ඒකී රටකට කැප වෙනුවෙන් කැප වෙනවා කියලා ඒක හොඳයි අපි පිළිගන්නවා. මේක ක්‍රියාවෙන් තමයි ඒගොල්ලන්ට ඔප්පු වෙන්නේ. හැබැයි මම එකක් කියන්නම්, මට හිතෙන විදිහට මේ 1977 දෙවනි පරිච්ඡේදය තමයි මේ යන්නේ, දෙවනි අධ්‍යයනය. මේ මට තේරෙන විදිහට මේ සියල්ලක්ම සිද්ධ වෙනවා. ඒ හරහාම විශාල මානව ඝාතනයකුත් නැවත සිද්ධ වෙන්න පුළුවන් කියන සැකේ තමයි මට තියෙන්නේ.